සැඳහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සතර ආර්ය ධර්මයන් පිළිබඳව. දීඝනිකායෙහි මහා පරිණාන සූත්‍රය පාදක කරගෙන සතරක් වූ ආර්ය ධර්මයන්ුයි මෙහිදී පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ පිරිනිවීමට ආසන්න මාස කිහිපය තුළ සිදුවෙච්ච සිදුවීම් සහ එහිදී දේශනා කළා වූ ධර්ම කාරණා තමයි මහා පරිණාන සූත්‍රයේහි සඳහන් වන්නේ. ඒ අතර එක් දිනක භාගතුන් වහන්සේ පෙරවරුෙහි සිවුරු හැඳ පෙරවාගෙන විශාලාවෙහි පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළා වූ භාගතුන් වහන්සේ පිණ්ඩපාතයේ වළඳලා අවසන් වෙලා පසුබස්සී නාගාවලෝකණයෙන් නැත්තම් ඇතෙක් බලන්න වගේ හරියට වේශාලිය දිහාවට හැරිලා සම්පූර්ණ ශරීරයේ ඒ පැත්තට යොමු කළා. බලලා ආනන්ද මාහිමියන්ට සඳහන් කරනවා, ආනන්ද, මේ තථාගතයන් වහන්සේගේ වේශාලිය දෙස විශාලාව දෙස දැర్శණය වෙන අවසාන අවස්ථාව කියලා සඳහන් කළා. එහෙම ප්‍රකාශ කරපු භාගතුන් වහන්සේ ඊළඟට ආනන්ද මාහිමියන්ට සඳහන් කරනවා, ආනන්ද, අපි දැන් බණ්ඩගාමයට වැඩම කරමු කියලා. එසේ ස්වාමීනි කියලා පිළිවදන් දුන්නා වූ ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග බණ්ඩගාමයට වැඩම කළා. එෙහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා අභියස මේ කාරණිය සඳහන් කරනවා. චතුන්නම් භික්ඛවේ ධම්මානං අනුනුබෝධා අපටි වේදා ඒවමිදං දීඝ මද්ධානං සන්දාවිතං සංසරිතං මමංචේව තුම්හකංච. මහණෙනි, මේ ධර්මයන් සතර දෙනෙකුගේ අනවබෝධයෙන් අවබෝධ නොකිරීම හේතුවෙන් ප්‍රතිවේධ නොකිරීම හේතුවෙන් මෙසේ මේ දීර්ඝ කාලයක් මගේද නුඹගේද සසර සැරිසැරීම ඇවිදීම දිවයෑම සිදුනා කියලා සඳහන් කරනවා. ඊළඟ දේශනා කරනවා, කතමේ සංචතුන්නම් මොනවද ඒ කාරණා හතර? අරියස්ස වික්ඛවේ සීලස්ස අනනුබෝධා අපටි වේදා ඒවමිදං දීඝ මද්ධානං සන්දහවිතං සංසරිතං මමංචේව තුම්හාකංච. මහණෙනි, ආර්ය වූ සීලයාගේ අවබෝධ නොකිරීම හේතුවෙන් ප්‍රතිවේධ නොකිරීම හේතුවෙන් මේ දීර්ඝ කාලයක් මගේද නුබලාගේද සසර දිව හැවිදීම සසර සැරිසැරීම සිදුනා කියලා සඳහන් කළා. එනිසා සසර මෙතෙක් කල සැරිසැරීමට හේතු වන කරුණු හතරක් තමයි සතර ආර්ය ධර්ම විදියට භාගතුන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. ඒ පළවෙනි කාරණේ තමයි සීලය පිළිබඳව අවබෝධ නොකිරීම කියන කාරණේ. දෙවෙනි කාරණේ දේශනා කරනවා, අරියස්ස භික්ඛවේ සමාධිස්ස අනනුබෝධා අපටි වේදා ඒවමිදං දීඝ මද්ධානං සන්දහවිතං සංසරිතං මමංචේව තුම්හාකංච. මහණෙනි, ආර්ය වූ සමාධියේහි අවබෝධ නොකිරීම හේතුවෙන් ප්‍රතිවේධ නොකිරීම හේතුවෙන් මෙසේ මේ දීර්ඝ කාලයක් මගේද නුබලාගේද මේ සසර දිව හැවිදීම සසර සැරිසැරීම සිදුනා කියලා සඳහන් කරනවා. ඊළඟට තුන්වෙනි කාරණේ විදියට දේශනා කරනවා, අරියාය භික්ඛවේ පඤ්ඤාය අනනුබෝධා අපටි වේදා ඒවමිදං දීඝ මද්ධානං සන්දාවිතං සංසරිත්තං මමංචේව තුම්හාකංච. මහණෙනි, ආර්ය වූ ප්‍රඥාව අවබෝධ නොකිරීම හේතුවෙන් ප්‍රතිවේධ නොකිරීම හේතුවෙන් මේ දීර්ඝ කාලයක් මගේද නුබලාගේද සසර සැරිසැරීම සසර ඇවිදීම සිදුනා කියලා සඳහන් කරනවා. ඊළඟට හතරවෙනි කාරණේ විදිහට දේශනා කරනවා, අරියාය භික්ඛවේ විමුක්තියා අනනුබෝධා අපටි වේදා ඒවමිදං දීඝ මද්ධානම් සන්දාවිතං සංසරිතං මමංචේව තුම්හාකංච. මහණෙනි, ආර්ය වූ විමුක්තිය මිදීම පිළිබඳව අවබෝධ නොකිරීම හේතුවෙන් ප්‍රතිවේධ නොකිරීම හේතුවෙන් මෙසේ මේ දීර්ඝ කාලයක් මගේද නුබලාගේද සසර දිව හැවිදීම සසර සැරිසැරීම සිදුනා කියලා සඳහන් කරනවා. මෙහිදී භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ, ආර්ය වූ බුද්ධහදී උතුමන් වහන්සේලා විසින් අවබෝධ කරා වූ මේ කාරණා හතරක් ඒ මට්ටමින් අවබෝධ නොවීම හේතු වෙනොයි සත්‍යා බොහෝ කලක් සැරිසරන්නේ කියන කාරණය. සීලය, සමාධිය, පඤ්ඤාව, විමුක්ති කියන මේ කාරණා හතර. මෙහිදී අපි තේරුම් ගත යුතුයි මේ ආර්ය වූ සීල, සමාධි, පඤ්ඤා, විමුක්ති කියන්නේ මොකක්ද කියලා. එදා බුදුරජාණන් වහන්සේ භාරතයේ 15 වෙන සමයේ සීලය, සමාධිය කිසියම් ප්‍රමාණයකට තිබුණා. ප්‍රඥාවත් කිසියම් ප්‍රමාණයකට තිබුණා. හැබැයි ඒ සීලයත් සමාධියත් උපරිම ලෙස බඹලොව ඉපදීම සඳහා පමණයි හේතුනේ. ඔවුන් පුඤ්ඤාභි සංඛාර සිද්ධ කරත්, ආනෙන්ජාභි සංඛාර සිද්ධ කළත්, අවිජ්ජාපච්ච සංඛාරා කියන සංසාර චක්‍රය තුළම ඇවිදිමින්, ජාතිපච්ච ජරා මරණං කියන මේ ජරා මරණයන්ට ගොදුරු වන සංසාරය තුළයි ඔවුන් හැසිරෙමින් හිටියේ. අන්න එවැනි ලෝකයකට තමයි ධර්මාවබෝධය කරලා භාගතුන් වහන්සේ දේශනා කළේ පුබ්බේ අනනුස්සතිසු ධම්මේසු චක්ඛෝ උදපාදී ඥානං උදපාදී ආදී වශයෙන් මට පෙර නොවසු විරු ධම්මසක් ආලෝකයක් පහළුණා කියලා. ඒ තමයි ප්‍රඥාවෙහි උදාවීම, විද්‍යාවෙහි පහළවීම. ඒ තමයි මේ ලෝකයේ සිදුවන අනිත්‍යතාවය පිළිබඳව යථාබෝධය. එහෙම නෙවෙයිට බොහෝ දිනෙක ලෙඩවීම, මහලවීම, මරණ ආදී මේ විපරිණාමය වෙනස් වීම තේරුම් අරන් හිටියේ. එහෙත් බහගතුන් වහන්සේ තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී සැබෑ වූ අනිත්‍යතාවය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳව මනා අවබෝධයක් ලැබුවේ. ඇසර රූපයක් පතිත වෙන අවස්ථාවේදී අතීත කර්ම විපාක විදියට ස්කන්ධ පහළ වෙනවා. ඒ පහළ වෙලා හේතු ඇති කල්ලි හටගන්නා වූ මේ ස්කන්ධ හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ බව නොදන්න කම නිසා, අවිද්‍යාව නිසා ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධාන්තයේහි සමුදයන්තයේ ඉඳලා එය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගැනීම නිසායි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ සංසාර චක්‍රය අපි යන්නේ. මෙන්න මේක තේරුම් ගත්ත භාගතුන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් අවබෝධ කරගත්තා. ඒ නිරුද්ධ වූ රූපය මේ වෙලාවේ මනෝවිඥාණයෙන් දකින්නේ. ඒ දකින මනෝවිඥාණියත් හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනකොට බාහිර රූපේ නොසිත නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන්ති නොසිත නිදහස් වෙනවා. මෙන්න මේ අවබෝධය සහිතව අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ ආදී වශයෙන් දැක්වෙන මේ අවිද්‍යාදී මේ සකලවිද දුක් සමුදායට හේතු වන කරුණවල නිරෝධය නැත්තම් නිරෝධ සත්‍ය උන්වහන්සේ පසක් කළා. මෙන්න මේ අවබෝධය සහිතව තමයි උන්වහන්සේ සීලය සම්පූර්ණ කළේ. අන්නේ සීලෙට කියනවා ආර්ය සීලය කියලා. උදේ කායික වාචික සංවර විතරක් නෙවෙයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ ඉහළම මට්ටමේ සීලය දෘෂ්ටිංහි නොපිහිටන මධ්‍යම ප්‍රතිපදා පාදක කරගත් සීලයක් තමයි බුදුදහමේ මේ ආර්ය සීලය වශයෙන් හඳුන්වන්නේ. එය සමාධි සංවර්ධනික සීලයක්, එය නිවන සඳහා අභිමුඛ වෙච්ච සීලයක්. අන්නේ සීලය පිහිටලා සමාධි අරමුණකින් සිත සමාධිමත් කරනකොට අන්නේ සමාධිය ප්‍රඥාව වෙත නැඹුරු වන සමාධියක්. සමහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු ආකාරයට සම්මා දිට්ඨියෙන් ආරම්භ වන මේ සමාධිය සම්මා සමාධියක් වෙනවා, ආරස්නගික මාර්ගයේ අංගයක් වෙනවා. අන්නේ සමාධිය ප්‍රඥාව සඳහා වූ සමාධියක්. අන්නේ සමාධිමත් වෙච්ච සිතෙන් ප්‍රඥාවෙන් ලෝකේ දිහා බැලීම, හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන මේ ස්කන්ධ ධාතු ආයතන දෙස බැලීම ප්‍රඥාව. අන්නේ ප්‍රඥාවෙන් බලන පමණට විමුක්තියට රූපය සහ නාමය කියන අන්ද දෙකෙන් ලෝකේ නිදහස් වන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති තමයි ආර්ය උතුමන්ගේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති හැටියට සඳහන් කරන්නේ. එනිසා මෙන්න මේ සීලය බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ සීලයක්. අන්නේ සීල, සමාධි, ප්‍රඥා එකට ගමන් කරන එකක්. අන්න ඒ තුළින් සීලය නිතරම සමාධියත් සමග එකට යන්නට ඕන. ඒ සීලය ප්‍රඥාවත් එක්ක යන්නට ඕන. සමාධියත් ප්‍රඥාවත් සමග යන්නට ඕන. අන්න එවැනි ප්‍රඥාව තුළින් තමයි කාමාසව, භවසව, අවිජ්ජාසව කියන මේ ආශ්‍රවයන්ගෙන් සිත මුදවාගෙන ආසවක්ඛේ ඥානයේ සාක්ෂාත් කරගෙන දුකේ නිදහස් වීමට හැකියාව තියෙන්නේ. අන්නේ ධම්මග තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට පෙන්වා දුන්නේ. ඉතින් මේ උතුම් දහමග යන්නට ඔබ අප හැම දෙනාමත් අදිස්ථාන කරගනිමු. මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමේ ලැබුවා උපසලේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.